नमस्कार वेवा बुदुर्वणत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु साधु මංගද අදහස් කළා දැන් අද උදේ වරුවේ ගැඹුරු දේශනාවකට සවන් දුන්නේ මොකද්ද මහා සලායතනික සූත්‍රයේ අපි මේ ජීවිතය ඇතුලේ හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නේ තමයි ඕන වෙලාවක අපේ හිතේ ඕනම කුසලයක් හට ගන්නවා ඒක හට ගන්න කාලයක් කියන්න බෑ ඒ හටගත්තට පස්සේ ඒකට මොකද වෙන්නේ අපි දිනිනවද අකුසලෙ දිනිනවද බොහෝ විට සිද්ධ වෙන්නේ අකුසලෙ දිනිනවා ඒ කියන්නේ අපි අකුසලෙට යට වුණාට පස්සේ අපි ඒකේ දාසියා වගේ අකුසලයේ විසින් දිනාන පිළිපදිනවා ඉතින් එහෙමනේ මේ සසර මෙච්චර දිග ගහි ගහි ආවේ එතකොට එහෙම වෙලා වෙලා දැන් ඒක නිකන් ඇබ්බැහි වෙලා ඒ කියන්නේ ඒක අපිට හොයාගන්න බෑ එහෙම එකක් අපට සිද්ධ වෙනකොට අපිට හිතෙන්නේ ඒක තමයි මේකේ තියෙන ස්වභාවය කියලා. ඒක මේ කාලයක් මුළුල්ලේ මේ හිත පිරිහීම නිසා වෙච්ච දෙයක් කියලා අපිට හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කළා මේ ස්වභාවයෙන් ආත්මදීම පිණිස. එතකොට ඒ මේ අපට දැන් මේ හිතේ තියෙන ස්වභාවය මේ හිතටම අයිති දෙයක් නම් අපිට ඒක නිදහස් වෙන්න බෑ. ඒ කියන්නේ හිතේ කියන තියාම වේවා, නිදිමත වේවා, බය වේවා, තැති ගැනීම වේවා, මුලාව වේවා. ඒවා මේ හිතටම අයිති ස්ථිර දේවල් නම් හිතත් එක්කම තියෙන හිතෙන් වෙන් කරන්න බැරි දේවල් නම් කවදාවත් මිනිසෙකුට විමුක්තියක් ලබන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔප්පු කළා එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ මේ බාහිරව කාලයක් මුළුල්ලේ හිතේ අබ්බැහි වෙලා තිබිලා හිතත් එක්ක මිශ්‍ර වෙලා දැන් තියෙනවා මේ රටාව මත මේක පේන්නේ නොපෙනෙන ස්වභාවයට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරා අවිද්‍යාව කියලා. ඉතින් ප්‍රඥාවන්ත මිනිස්සුන්ට මේ ගැටලුව තේරුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තා දැන් බලන්න හිතලා අර බද්දවග්ගීය කුමාරවරු 30 දෙනා එයාගේ කුමාරිකාව 29 දෙනයි කුලියට ගත්ත කෙල්ලයි 30යි ඒ ඔක්කොම එකතු වෙලා ගියානේ විනෝද වෙන්න ගිහලා ඒගොල්ලෝ නනායිනපු වෙලාවේ අර කුලියට ගත්ත ගෑන් ළමයි මොකද කළේ අයගොල්ලන්ගේ රත්තරන් ආභරණ ටික ඔක්කොම අරගෙන පැන්නා එතකොට අර ගෑන් ළමයිව පිටත් කළා අර කුමාරවරු මොකද කළේ ඔව් දැන් මේ කෙල්ලෝ කොමාරි අල්ලන්න ඕනේ කියලා දැන් හොයනවා නේද? ඒතර හිත කලබලද නැද්ද? හිත කලබලයි. ඇයි? පරපතල ප්‍රශ්නයක් දැන්. දැන් එහෙම යදි තමයි ගහක් යට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් ඇහුවා ගිහිල්ලා ශ්‍රමණයන් වහන්සේ මේ හරියින් ගෑන් ළමේ දිව්වද කියලා ඇහුවා. අපි යාම තමයි මේ හොය හොය ඉන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා විතර නරකද? තමාව සොයාගත්තොත්. දැන් නිකන් හිතන්න බලන්න. අපේ හිත කලබල වෙලා යමක් හොයද්දී ඔය වගේ අකරතැබ්බයකට පත් වෙලා කවුරු හරි කිව්වොත් නරකද හේ තමන් හොයාගත්තෝ කියපු එක්කිනා හොඳට අහගන්න නේ ඒකෙන් අපේ හිතේ ඇතිවන කලබලේ කලබලේට අර එන අර්ථේ ගන්න බෑ දැන් බලන්න මේ පින කියන එකේ බද්ධවග්ගී කුමාරවරුන්ගේ හිතේ තිබිච්ච පුණ්‍ය මහිමේ ඒක ඇහුව ගමන් ඒගොල්ලෝ අච්චර බැරරුම් අවස්ථාවක අච්චර කලබලකාරීව මේ නැතිවෙච්ච බඩු බාණ්ඩ හොයන්න මේ කෙල්ල හොයාගෙන යනවා. ඒ වෙලාවේ අඩු ගන්න එක්කෙනෙක් කියන්නේ අපිට බෑ මේක මං වග කිය යුතු එක අපි මං කොහොමද ගෙදරට මෝණ දෙන්නේ මේ අපි කොහොමද ගෑනම ගෙවල් වලට මෝණ දෙන්නේ අපේ රත්‍රන් බට්ටිය ඔක්කොම ආරං ගියානේ. ඒ නිසා බෑ මේ කෙල්ල හොයාගෙන ඉවර වෙලා අපි එන්නම්. එහෙම කියන්න බැරිද? ඇයි මේ අපේ බරපතල ප්‍රශ්නේ අරගෙනද සල්ලි ප්‍රශ්නේ? නමුත් බලන්න මෙතනදී ඒ බද්දවග්ගිය කුමාරවරු එවලෙම උත්තර දුන්නා හරි තමා හොයාගන්නේ කවුද? අන්න ඒක තමයි සුදුසු යුගේ. ඒ යුගේ මිනිසුන්ට ඇතිවනේ සිතුවිල්ල මේ යුගේ මිනිසුන්ට ඉන්නේ. ඒක තමයි පරතරේ. ඒ කාලේ මිනිසුන්ට කියන පණිවිඩේ වේගෙන් සංවේදී වෙනවා. එතකොට ඒ අය ඒකට යනවා. ඒක කිව්ව නරකද කියලා හෝ තමන් හොයාගත්තු. එහෙමයි එහෙමයි ස්වාමීනි. තමන් හොයාගැනීම හොඳයි. වාඩි වෙලා ලෑස්ති අරක මතක නැහැ. දැන් ඒගොල්ලෝ ගියේ මොකේද? හොඳට මිස ගිනි අරන් ගියා. අර සල්ලි ටික අරගෙන රත්තරන් බට්ටිය කරගෙන ඔක්කොම කෙල්ල පැන්නා. ඒ ගෑන ළමේ හොයාගෙන ගියේ මේ. නමුත් භාග්‍යතුන් වහන්සේ අර කාරණේ කිව්ව විතරේ මේගොල්ලන්ට ඒ සිද්ධිය මතක නැහැ. වාඩි වුණා ධර්මය ඇහුවා. දැන් ගෙවල් වල ගියේ නැහැ. එහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වුණා. බලන්න මේ පින් බලයක තියෙන මහිමය. මහිමය කියලා කියන්නේ මේ ප්‍රාතිහාර්ය. මහිම කියන වචනේ ප්‍රාතිහාර්ය. හාස්කම පින් බලයක තියෙන හාස්කම බලන්න. එතකොට ඒ වගේ මේ හාස්කම් වලින් පිරුණු ජීවිත බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි ශ්‍රාවකයන්ටත් තිබ්බා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අතර අග්‍ර කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන තමයි අද ඉගෙන ගන්න. තේර ගාථා සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ ගැන උන්වහන්සේගේ හැඟීම උන්වහන්සේ ප්‍රකාශ කරපු විදිය. එතකොට අපිට සංඝයා කෙරෙහි හොඳට හිත පහදිනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙබඳු ගුණයන්ගෙන් සමන්විතයි කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන හිත පැහැදීම මං හිතන්න අපිට කුසල් වඩන්න උපකාරයක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේගේ ගිහි නම උපතිස්ස මිත්‍රී හිටියා. කෝල්තිමිය අය බොහෝම සංසාරේ එකට ආපු අය පින් කර කර. ඒ අය බ්‍රාහ්මණ පවුල්වල ඉපදිච්ච අය. කියන්නේ ඉන්දියාවේ හොඳම ධනවත් සම්භාවනීය බ්‍රාහ්මණ පවුල්වල තමයි උපන්නේ. ඇත්තන්ට යාළුවොත් හිටියා. මේ පින්වන්ත ළමයි තරුණ කාලේ හැදුනේ කෙලිලොල් ජීවිතයක් ගෙවෙන්නේ. එතකොට රජගහන වර තිබිලා තියෙනවා එක උත්සවයක්. කන්දක් මොදුනේ දවස් ගාණක්. ඉතින් ඔය එක එක්කෙනා ඇවිල්ලා එක එක නාටක රංග දක්වනවා. ඊට පස්සේ අදරත් ඒ වගේ ඒවැ නටබුන් තියෙනවා. අදත් මිනිස්සු මගුල් ගල්නවා. අද එහෙම තමයි තියෙන්නේ. මේවා ගෙනල්ලා කුලියට මිනිස්සු ගෙනල්ලා පිරිමි අය ගෑනු වගේ අඳගෙන නටනෝ සින්දු කියනෝ. අද ඒව තමයි එළි වෙනකම් එළිය තමයි තියෙන පායන කාලේ. එතකොට ඒ වගේ තියෙන්න ඇති කියලා හිතෙනවා. අදයි සමාජෙ දැක්කහම. එතකොට මේ පිරිස වෙන නට නට කකා බිබී ඉන්නකොට මෙයාගේ යාළුවෝ ටිකයි මේ උපතිස්ස කෝලිත දෙන්නත් ගියා. ඊළඟ මේගොල්ලෝ ඉන්නකොට මේගොල්ලන්ගේ හිතට ආව හැඟීමක් මොකද්ද මේ කරන විකාරේ? මොකද්ද මේ කරන විකාරදී? මීටට හොඳ නැද්ද? මම ධර්මය හොයාගෙන ගියා. ඒකට ඔබට හිතෙන්න පුළුවන් ඒ කාලේ විතරක් මිනිසුන්ට අදාළද කියලා. මට හම්බ වෙලා තියෙන මේ කාලෙත් තිබඳු අය. ඒක තරුණේ මට හම්බ වුණා. එයා ඒ වගේ ඉතින් විනෝදෙන් ජීවත් වෙලා එයාට පාටි එකේදී තමයි කල්ලි පිළිගන්නේ. මොකද්ද මේ කාලා බීලා ජීවත් වෙන විදිහ? මොකද්ද මේකේ තේරුම කියලා දමල ගහලා ගියා. අදත් ඉන්නවා එහෙම අය ලෝකේ. ඉතින් මේ උපතිස්ස කෝලිත මේ තරුණයන්ට දැන් ජීවිතයේ හිතන මේ බොරු දෙයක් මේ විනෝදේ මීට වඩා හොඳයි සත්‍යයක් හොයාගෙන යන එක. ඉතින් ඒ කාලේ ඉතින් රජගහනුවර ප්‍රසිද්ධ වෙලා හිටියේ සංජය කියන පරිබ්‍රාජකෙක්. එතකොට සංජය කියන තාපසයා තමයි බුද්ධ ධර්මයක් නැහැ නේ වෙද්දි හොයාගෙන ගියා. එයාගේ යාළුවෝත් ආවා අපිත් එනවා කියලා. ඒ කාලේ තිබිච්ච ලෝකෙ මිනිසුන්ට හරියට නිදහස. හැබැයි අදත් මේ නිදහස නම් ඉන්දියාවේ තියෙනවා. අද අපි කියන්නේ කවුරු හරි මිනිස්සෙක් කළු ඇඳගෙන මේ පාරේ යනවා කියලා කවුරුත් නෑ අහන්නේ මොකද කළු ඇඳන් කියලා. එතකොට කෙනෙකුට හිතුණා කියමු අද අමුඩියක් ගහගෙන ගහකට වාඩිලා ඉන්නේ කවුරුත් අහන්නේ ඇයි ඔයා මේ අමුඩි ගහලා කවුරුත් අහන්නේ. අද හිතුණා කියමු කෙනෙකුට සෙම්බුවක් ගත්තා අමුඩි ගැහුවා ගියා පාර දිගේ කවුරුරි යාට කන්න ටිකක් දී අහන්නේ ඇයි කියලා. ඒ දන්නවා මෙයා මොකක් හරි හොයාගෙන යනවා කියලා. ඒක ලෝකේ වෙන කොහෙවත් නැහැ. ඒක ඉන්දියාවේ අදත් තියෙනවා. අපූර්ව නිදහසක්. ඒ රටේ සමහර කාන්තාවල ඉන්නවා මේ කන් මිහ ඔක්කොටම විදලා කරාබු දාලා. මෙහෙ නායත් විදලා මෙහෙත් විදලා කවුරුත් අහන්නේ ඇයි ඔයා ඔච්චර විදගෙන. මෙහි ඒ නිදහස නැහැ. වැඩිපුර විද්දොත් ඉවරයි. එතකොට මේ හැමතිස්සෙම අර අමුතු රාමුවක මිනිස්සයා ඉන්නවා. ඒ රාමුව එහෙ නැහැ. ඒ කාලෙත් එහෙම අදත් එහෙම. ඒ නිසා මේ දැන් ඔය උපතිස්ස කෝලිතයන් වහන්සේලා කල්පනා කළා අපි යනවා. යාළුවන්ට යාළුව 250 පොඩි නෑ. යාළුවන්ට කිව්වා මේ වැඩන්නේ මේ ජීවිතේ අපි යනවා. මොකක් හරි මේක හොයාගන්න ඕනේ නැත්තම්. යාළුවෝ කිව්වා අපිත් එනවා. සංජය ගාවට ගියා. ගිහලා ඉඳිදී තමයි කාලයක් හිටියා හරි ගියේ නැහැ මාර්ගයක් නැහැ. ඊට පස්සේ තීරණය කළා උපතිස්ස කෝලිත දින්න අපි එදිට බලලා අපි යමු යන්න. අපිට කවුරු හරි මුණ ගැහෙයි හරි කෙනෙක්. මුණ ගැහුණාම අපි ඇවිල්ලා පණවිඩිය කියමු කියලා පොරොන්දු වෙලා තමයි ගියේ. ඉතින් මුණ ගැහුණේ කාටද? උපතිස්සට. මුණ ගැහුණේ කාවද? අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණා. ඉතින් ඔබ දන්නවයි විස්තරේනේ. ඊපස් ගාතාව දන්නවා. ඊයේ ධම්මා හේතුප්පව ගාතාව. ඊට පස්සේ උන්වහන්සේ දැන් එතකොට සෝවාන් වුණා. සෝවාන් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. පැවිද්ද ලැබුවා. විජ්ජකූට පර්වතයේ පහමුල සූකර කත කියන ගල්ලිනේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා පායන කාලෙක. එතකොට භාග්‍යතුන් වහන්සේට පවන් සලමෙන් ඉන්නවා සාරිපුත්තයන් වහන්සේ. හිවිදි සූතාපන්න වෙලා. සාරිපුත්තයන් වහන්සේගේ බෑන කෙනෙක් ඥාති සහෝදරයෙක් හිටියා තාපසෙක් දීඝනාක කියලා. මේ තාපසයා ওই කන්ද නැගලා එතන ඇවිල්ලා වාඩි වුණා. අර පොඩි සාකච්ඡාවක් ගියා. ඒ සාකච්ඡාව තුළින් භාග්‍යතුන් වහන්සේ මේ විඳීම මේ අපිට ඇති වෙනවනේ සැප දුක් විඳීම මේ අරමුණු ඔස්සේ සැප දුක් විඳීම ඇති වෙලා ඒ සැප දුක් විඳීම තුළට ග්‍රහණි නොවි කෙනෙක් ඒක නිදහස් වෙන්නේ කොහොමද කියලා දුන්නා යාට. පවන් සලසල ඉන්න සාරිපුත්තයන් වහන්සේ ඒ කියන දේ අහගන්න ඕන කියලා දැඩි වමනාවකින් අහගෙන හිටියා. භාග්‍යතුන් වහන්සේගේ උපදේශ ඉවර වෙනකොට පවන් සලමෙන් ඉන්න සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. උන්වහන්සේගේ ජීවිතයේ එක කොච්චර වැදගත් සිද්ධියක්ද කියන්නේ උන්වහන්සේට මතක් වෙනවා ඒක. උන්වහන්සේකත් කියන මේක කියලා. තේර ගාථාවේ උන්වහන්සේගේ ගාථාවේ පළවෙනි එක උන්වහන්සේ වදාළේ යතාචාරි යතා සතෝ සතීම ආචාර ගෝචර සම්පන්න සිහිනුවන යුතු යත සංකප්පජ්ජායි අප්පමත්තු දමණය කරපු සිතිවිලි වලින් යුක්තව දැහන් වඩන. ඉතින් සාමාන්‍ය මිනිසෙකුට සිතිවිලි දමණය වෙලා නෑ. දමණය වෙච්ච සිතිවිලි වලින් දැහන් වඩන අප්‍රමත්තු. ඔව් අප්‍රමාදී කෙනා අජ්ජත්තරතු සමාහිතත්තු ආධ්‍යාත්මයේ ඇති වෙන චිත්ත සමාධියටම ආස කරපු. ඒකෝ සන්තුසිතෝ හුදෙකලාව ලදදී සතුටීමේ වාසය කරනවා නම් යමෙක් තමාහු බික්ඛුන් එයාටයි භික්ෂුව කියන්නේ. ඒ කාලෙදි මේ වගේ කිව්වොත් තරුණ භික්ෂුන් වහන්සේලා කොච්චර මේ ක්‍රමයට ඇදිලා යන්න ඇද්ද. අල්ලං සුක්ඛං වා භුංජන්තෝ වළඳන්න ලැබෙන්නේ තෙත දෙයක් වෙන්න පුළුවන්. වේලිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නබාලං සුහිතෝසියා වැඩි හොඳ නෑවල දන්නේ. උන්ට බඩ පිරෙන්න ගන්න එපා කියනවා. ඌනෝදරු අඩුවෙන් ගන්න කියන බඩට ගන්න දානේ අඩුවෙන් ගන්න කියන මිතාහාරෝ ආහාරේ ගන්න ඇයි කියලා හිතලා ගන්න කියනවා. ඇයි අපි කන්න ඕන කියලා හිතලා කන්න කියනවා. අපිට ඇයි අපි කන්න ඕනේ කියන එක අද අපිට හිතෙන්නේ නැහැ නේ. අපිට තියෙන අරකත් කන්න ඕනේ, මේකත් කන්න ඕනේ, අරකත් කන්න ඕනේ. එහෙමන හිතේනේ නේ අරක කෑවෙනම් නෑ කොහමද ඒක කන්න ඇයි අපි කන්න ඕන කියලා හිතෙන්නේ ඇයි අපි මේ කන්නේ කියන එක අපිට හිතෙන්නේ නෑනේ එතකොට අපි අපි රස ළඟ නැවතින්නේ අපි රස ළඟ අපේ ගේ හදාගෙන ඉන්නේ මේ රහතන් වහන්සේලා ගෙවල් කඩා විසිරූ දමු අය උන්වහන්සේ දේශනා කරනවා මිත ආහාර ඇයි අපි ගන්නෙ කියලා හැම ආහාර පිනක් ගනිද්දිම ඇයි මේක බං කන්නේ කියලා හිතෙනවා කොහොම ප්‍රඥාවක් තියෙන්නේ නැද්ද සතෝ භික්ඛු පරිබ්බජේ සිහිනුවණින් යුක්තයි භික්ෂුව කල් ගෙවන්නේ චත්තාරෝ පංච ආලෝපි අබුද්වා හතර පස් පිඩක් බත් නොකා ඉඳ උදකම් පිවේ ඉතුරු හරියට පැන්වල දන්න අලම් පාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ වීරිය වඩන්න භික්ෂුවට ඒක හරි පහසුයි බලන්න ඉතින් සාරිපුත්තෙන් වහන්සේ එහෙම ප්‍රකාශ කරද්දී අලුත මහණිච්ච සංඝ පිරිස කොච්චර සතුටින් මේ මාර්ගේ වඩන්නේ නැද්ද කප්පියං තංචේ ඡාදේති චීවරං ඉද මත්ථිතං ලැජ්ජා බය ඇති වෙන තැන වහගන්නයි වස්ත්‍රී තියෙන්නේ එතකොට මේ වස්ත්‍රය චීවරය ලැජ්ජා බය සංවලින් වහන කැපසරු සුදයක් නම් එපමණකින් ප්‍රමාණවත් ඇති එතකොට මේ ආකල්පේ නේද පාංශකූල චීවරට චීවරයට එහි පැවිද්දන් පෙළඹුණේ ඒ කියන්නේ මිනිඔතපුරේ සිවුරු අරගෙන ඒවා මහගෙන පොරවගත්ත ලැජ්ජාව බය ඇති වෙන තැන් වැහුණා ප්‍රශ්නේ ඉවරයි අලම් පහසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනෝ කෙලස්තාවන වීරිය ඇති භික්ෂුවකට ඒක හරි පහසුයි ඒ යුගයේ රහතන් වහන්සේලා ජීවත් වෙච්ච ආකාරය අපිට එකපාරටම චිත්‍රයකට ගන්න බෑ නමුත් අපිට යම් කිසි ඡායා මාත්‍රයක් අපි හිතේ මැවෙන්න මේවා පිහිට වෙනවා පල්ලංකේන නිසින්නස්ස පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්නේදී ගල්ලිනක දන්නුකේ නාපි වස්සති දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් වාඩි වෙලා ඉඳෙද්දී අලම්පාසු විහාරාය පහිතත් අස්ස බික්කුණෝ වීරිය වඩන නිකෙලස් වීමට වීරිය වඩන භික්ෂුවකට ඒක හරි පහසුයි කියලා දනිස් දෙක නවාගෙන පළඟක් බැඳගෙන වාඩි වුණාම දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් මේ බලන්න එතකොට මේ අල්පේච්ඡ බව ගැන අපිට ආයි කතා කරන්න දෙයක් නැහැ විබන්ධ යුගයක් තමයි මේ ලෝකේ අවසන් වුනේ අපිට තින් වාසනාව තියෙනවා මොකද මෙහෙම දැන් කතා බස් කරලා යුගය ගැන හිත නිර්මාණය කරගන්න පුළුවන් ඒ රටේ බෑ ඒ රටේ දන්නේ නැහැ කවුරුවත් එහෙම බුදුවරු රහතන් වහන්සේලා පහළ වුණා කියලා දන්නේ අපිව දැක්කොත් මිනිස්සු කියන්නේ විදේශික අහනවා මේ ඉන්දියාවේ මහනෙච්චයිකින් අහනවා ඒ රටේ මිනිස්සු ඕගොල්ලෝ මොකද මේ විදේශී ඇඳුම් ඇඳගෙන ඒ ඉන්දියාව දන්නේ නැහැ ඉන්දිය මිනිස්සු දන්නේ නැහැ මේ වස්ත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ඒ රටට හඳුන්වලා දීපු එකක් කියලා සිවුරක් කියලා දන්නේ ඉන්දියන් අයගෙන් අහනවා මොකද්ද මේ විදේශී ඇඳුම් කියලා එතකොට එච්චරට ඒ ඒ චිත්‍රේ ඒ සමාජෙන් අයින් වෙලා ගිහිල්ලා ඊළඟට සාරිපුත්යන් වහන්සේ මේ බලන්නේ මේ කියන කාරණේ යම් කිසි කෙනෙක් තමන්ට සැප විඳීමක් ලැබෙනකොට ඒක යා දැක්කනම් දුකක් හැටියට සැප විඳීමක් කොහොමද දුකක් හැටියට දකින්නේ සැප විඳීම අනිත්‍ය වෙලා යන දෙයක් ඒ නිසා ඒ දුකයි කියලා සැප විඳීම දුකක් හැටියට දැක්කනම් දුක් විඳීම දැක්කනම් පීඩා දෙන රිදුම් දෙන හුලක් හැටියට දුක් විඳීම රිදුම් දෙන හුලක් හැටියට දැක්කනම් උභයන්තරේන නාහෝසි ඒ දෙක අතරත් යා හිතේ නැත්තම් ඒ දෙක අතරේ සැප දුක අතර මොකද තියෙන්නේ මධ්‍යස්ථ බව එතනත් යා නැවතිලා නැත්තම් ඒ කියන්නේ සැප තුලත් නැවතිලා නැහැ දුකෙත් නැවතිලා නැහැ එයා උපේක්ෂාවෙත් නැවතිලා නැත්තම් කේන ලෝකස්මින් කිං සියා එයාට මොන ප්‍රශ්නයක් හැදෙන්නද කියලා අහනවා එයා සැපෙත් නැවතිලා නැත්තම් දුකෙත් නැවතිලා නැත්තම් උපේක්ෂාවෙත් යා නැත්තම් එයාට මොකෙන්ද ප්‍රශ්නේ හැදෙන්න තියෙන්නේ කියලා අහනවා එයාට ප්‍රශ්න හැදින්න දෙයක් නෑ. ඊළඟට දේශනා කරනවා සාරිපුත්තයන් වහන්සේ වදාරනවා, කවදාවත් උන්වහන්සේට පාපී සිතිවිලි ඇති අය ආශ්‍රයට එපා කියනවා. කුසීත කෙනෙකුත් එපා කියනවා. කුසීත කෙනා කියන්නේ කවුද? සිතේ හටගත්තු තරහක් ඒක දුරු කරන්න වීරිය ගන්න නැත්නම් එයා කුසීතයි. හිතේ හටගත්තොත් ලාමක තෘෂ්ණාවක් ඒක දුරු කරගන්න යාගේ උත්සාහයක් නැත්නම් එයා කුසීතයි. හීන වීරිය තියෙන කෙනෙක් ආශ්‍රයට එපා කියනවා. අල්පශ්‍රුත ඒ කියන්නේ ඔව් දහම් දැනුමක් නැති අනාදරු කරුණා මෛත්‍රිය ආදී නැති කෙනෙක් එබඳු එක්කෙනෙකුගෙන් කේන ලෝකස්මින් කේන්සියා එබඳු එක්කෙනෙකුගෙන් මට ඇති ඵලයේ කුමක්ද කියලා අහනවා. බහුසුතෝච මේධාවි බහුසුෘත වූ ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය බොහෝ කොට අසා දරා සිටින මේධාවි ඔව් ප්‍රඥාවන්ත සීලේසු සුසමාහිතෝ ඔව් සීලේ තුල හොඳින් තැම්පත්ව ඉන්න චේතෝ සමත මනුයුක්තෝ චිත්ත සමාධියේ යෙදී සිටිනු නම් කෙනෙක් අපි මුද්ධනි තිත්තතු උන්වහන්සේ මගේ සිරසේ වැඩ සිටීවා. කවුද මේ කියන්නේ? සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. යෝ පපංච මනුයුක්තෝ පපංචාබිරතෝ මනෝ යම් කිසි කෙනෙක් කියනවා ප්‍රපංචයන්හි යෙදෙමින්. මොකද්ද මේ ප්‍රපංචයන්හි යෙදෙමින් ඉන්නවා කියන්නේ? දැන් අපිට එක එක සිතිවිලි එනවා නේද? දැන් අපිට අපේ අතීතය ගැන අන් අය අපිට කරපු ප්‍රශංසා ඇනුම් බැනුම් ඊළඟට අපි ඉඩකඩංගේ දොර ඊළඟට අපි ටීවී වල දැකපුවා පොත්වල දැකපුවා එක එක්කෙනා කියපුවා ප්‍රවෘත්තිවලින් අහනවා මේ ඔක්කොම වැටෙන්නේ බෙංගාල බොක්කට වගේ ඔක්කොම වැටෙන්නේ කොහටද? ඔළුවට. මේ ඔක්කොම වැටෙන්නේ කොහටද? ඔළුවට වැටෙන්නේ. ඊට පස්සේ මේවා නේද අපි හිත හිත ඉන්නේ. ඉතින් මේවා හිත හිත ඉන්නකොට අපිට හිතපු ගමන් ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? රාගය ඇති වෙන්නේ නැද්ද? භය ඇති වෙන්නේ නැද්ද? මෝහය ඇති වෙන්නේ නැද්ද? ඒවා ඇති වෙන්නේ මේවා හිතන විදිය නිසා. ඒ කියන්නේ දැන් අපි හිතන රටාව තුළ අපි හිත හිතේ ඉන්නවා, අපි හිතෙන් මවාගෙන හිතෙන් සාකච්ඡා කරනවා, හිතෙන් රණ්ඩු අල්ලනවා, හිතෙන් ගහ ගන්නවා, හිතෙන් විශාල අරගලයක අපි ඉන්නවා නේද? ආන්ගේ විදියට හිතෙන් පැටලි පැටලි අනේකට කියනවා ප්‍රපංච කියලා. එතකොට ප්‍රපංච අනුයුත් ඒකෙ යෙදිලා ඉන්නව නම් නිතර නිතර කෙනෙක් ප්‍රපංචාභිරතු මනෝ ඒකට ආස කරමින් ඒකම හිත හිත ඉන්නවා නම් දැන් සාමහර විට අපි ඔන්න පොත බලනවා. පොත බලන නමුත් අපි ඉන්නේ වෙන ප්‍රපංචයක. වෙන්න බැරිද? දැන් පොත බලල ඉවරනවාද? පොතක් කියවලා. නමුත් අපිට මතක නැහැ මොනවද කියුවේ කියලා. අපි හිතේ වෙන ලෝකෙක. එහෙම අපිට වෙනවාද නැද්ද? එහෙම අපිට වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ප්‍රපංච. එතකොට ප්‍රපංචාභිරතෝ ඒක අපේ හිතේ ඒකට ආස්වාදයක් තියෙනවා. ඒකට අපේ හිත ඇදිලා යනවා. ඒකට ඇලිලා ඉන්නවා නම් විරාධේසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං උතුම් වූ නිවන ඔහුට වැරදුනා. ඔහුට උතුම් වූ නිවන වැරදුනා කියනවා. ඇයි අපි යෝනිසු මානසිකාරය ඇති කරගන්න දහම් කරුණක් නුවණින් මෙනෙහි කරලා හිතේ ඒක පිහිටවගන්න ප්‍රධානම බාධකේ ප්‍රපංචය. එතකොට අපේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරන යෝච පපංචං හිත්වාන යම් කිසි කෙනෙක් ප්‍රපංච අත්හරිනවා. නිප්පපංච පතේ රතු ප්‍රපංච රහිත මාවතේ මාවතට ඇලී ඉන්නවා. ප්‍රපංච රහිත මාවත තමයි සමතියත් විදර්ශනාව. සමතේනුත් ප්‍රපංචයේ මර්ධනය කරනවා, විදර්ශනාවෙන් ප්‍රපංචයේ ප්‍රහාණය කරනවා. එතකොට ඒකට කියනවා නිප්‍රපංච ප්‍රපංච රහිත මාර්ගය කියනවා. ප්‍රපංච රහිත මාර්ගය කියන්නේ මොකේද? සමථයටත් විදර්ශනාවට. යම් කිසි කෙනෙක් ඒකේ ඇලී ඉන්නව නම් ආරාධහි සෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. අනුත්තර වූ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ නිවන තමයි ඔහු සතුටු කරවන්නේ. එකෙන් එයාට තමයි නිකලිස් මාර්ගයට එන්න වාසනාව තියෙන්නේ නිවනට යන්න තියෙන්නේ. ඉතින් බලන්න ඒ කාලේ ඒ භික්ෂුන් වහන්සේලාගේ අදහස් තමයි මේ අපි මේ දැන් හිත හිතා ඒක කිය කියා මේ සතුටු වෙන්නේ. ගාමේවා යදි වාරඤ්ඤේ ගමේ වුණත් වනාන්තරයක වුණත් නින්නේවා යදිවා තලේ නිම්නයක බෑවුමක වුණත් තලේ කන්දක වුණත් යත් අරහන්තෝ විහරಂತಿ යම් තැනක රහතන් වහන්සේලාද වාසය කරන්නේ තම් භූමින් රාමණීයක. ඒ බිම හරි ලස්සනයි. එතකොට අපිට පේනවා ඒ රහතන් වහන්සේලා ඉන්න බිම ලස්සන වෙන්නේ මොකක්ද ඒකට හේතුව? දැන් අපිට මේකම හිතන්න පුළුවන්. මෙහෙම ගමක හෝ නගරයක හෝ නිම්නයක හෝ කන්දක හෝ අසත්පුරුෂේ සිටීද? ඒ බිම හරි කැතයි. එහෙම කියන්න පුළුවන්. රහතන් වහන්සේ ඉන්නන යම් බිමක ඒක ලස්සන නම් අසත්පුරුෂෙක් ඉන්නන යම් බිමක ඒ බිම හරි. එහෙනම් අපි මේ ජීවත් වෙන මිනිස්යාගේ ආකල්ප, වචන, ක්‍රියා මේ පරිසරයත් එක්ක සම්බන්ධයි. එතකොට රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ ක්ලේශ වසඟ වූ ජනයා කැමති නෑ කියනවා ලස්සන වනාන්තරවලට. ඒ කියන්නේ දැන් මේ වනාන්තර දැන් ඉන්දියාවේ අපි වනාන්තරවලට ගිහිල්ලා තියෙනවා. ඒ වනාන්තරය ඇතුලේ කිසිම ලස්සනක් නැහැ. මම මේ ළඟට ගියා සැවැත්තුරින් පොඩ්ඩක් යාමෙත් වනාන්තරයකට. ඒ වනාන්තරේ මෙහි දැන් අපි මේ වනාන්තර දැකලා තියෙනවනේ. මෙහි දැකපු වනාන්තරය නෙමෙයි ඒක. ඒකේ කිසිම ලස්සනක් නැහැ. ඒ වගේ ඇතුලට ගිහිල්ලා ඒකේ ලස්සනක් දකිනවා නම් හැබැයි ඒ පළාතේ මිනිස්සු නැහැ. ඒ කියන්නේ මිනිස්සු නැත්නම් ඒ වනාන්තරයේ මිනිස්සු නැත්නම් පළාතේ මිනිස්සු නැත්නම් මොකද? ඒගොල්ලන්ට ඒක හිතාලවන්නේ නෑ. ඇයි මිනිස් කාමී ජනයා හොයන්නේ මොනවද? පාර ළඟද? ලයිට් වතුර. ගෙවල් වතුර. ළමයින්ට ඉස්කෝල. මේ මොකවත් වනාන්තරේ නෑ. වනාන්තරේට ඇලින්නේ කාමී ජනයා. වීත රාගා රමිස්සන්ති. වීත රාගියයි වනාන්තරේට ඇලි වාසය කරනවා. නැතේ කාම ගවීස නිගලු කාම හොයන්නේ. එහෙනම් කාමයේ හොයන අය තමයි වනය අතෑරියේ. කාමී හොයපු නැති අය වනිත ආසකන. හරි ලස්සනයි නේද කතා. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං. නිදානය ගැන ඔත්තුව කියන කෙනෙක් වගේ ආන් අසවත නිදාන තියනවා කියලා කියනවා වගේ ඕන් ඔයාගේ ඔන්න ඔය අඩුපාඩු තියනවා කියලා කියනවා කෙනෙක්. නිග්ගහ්‍යවාදී මේධාවි. එයාට ටිකක් තරවටු කරලා කියන නෝනැති කෙනෙක් හිටියෝ. තාදිසං පඬිතං භජේ. එබඳු නෝනෙත් එක්ව ඇසුරු කරන්න. තාදිසං භජමානස්ස. එබඳු නෝනෙත් එක්ව ඇසුරු කරන කෙනෙක්ට සෙයියෝ හෝතින පාපියෝ යහපතක් මිසක් අවැඩක් වෙන්නේ නැහැ. බලන්න කොච්චර වටිනවද කියලා නේ. ඒ කාලේ ඉඳලා සංඝයා අතර තියෙනවා ඒ ගැන කියලා සමහර දැන් මේ මිනිසයන් අතර ඉන්නවා මේ උදාර සිත් තියෙන අය. මේ ඒ වයස පරිතරය නැහැ ඒගොල්ලන්ට. පුංචි වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්, උදාර සිත් තියෙන. ඒ අයට මේ වගේ සත්පුරුෂ කෙනෙක් අවවාදයක් කළොත් පදක් කිනක් ගාහි පැදකුණු කරලා පිළිගන්නවා. ගස්සගෙන යන්නේ. එතකොට තාදිසම් භජමානස් ඉබඳු එක්කෙනෙක් ඇසුරු කළොත් සෙයියෝ හෝතින පාපිය ශ්‍රේෂ්ඨ වෙනවා මිසක් පාපියෙක් වෙන්නේ නැහැ කියනවා. එතකොට නිග්ගහ්‍යවාදී කියන්නේ තරවටු කළා අවවාද කරන කෙනා, සැරවැර කළා අවවාද කරන යහපත් කෙනා ඇසුරේ හිටියොත් නරකක් වෙන්නේ නැහැ කියනවා. හොඳක්මයි කියනවා එන්න. එතකොට අර උදාර සිත්ත්‍යති අය දැන් බුද්ධ කාලේ හිටියන උදාර සිත්ත්‍යති අය ඒ අය මොකද කළේ? මේ භාග්‍යවතුන් වහන්සේ මොකද්ද දෙන පණිවිඩේ වැඳුම් පිදුම් කරලා තමයි ගන්නේ. සාරිපුත්තයන් වහන්සේ යම් පණිවිඩයක් දෙනවද වැඳුම් පිදුම් කරලා තමයි ගන්නේ. ඕව දෙයියානුසාසෙය අවවාද කිරීම යුතුය. අනුසාසෙය අනුශාසනා කිරීමත් යුතුය. අසබ්භාච නිවාරේ. දැන් අපි අසබ්බ කියන වචනේ අද අපි පාවිච්චි කරන්නේ ඉතාමත්ම ඔව් පහත් දෙයක් සඳහා. ඒ කාලේ පාවිච්චි කළේ අසබ්බ කියලා වරද. අසබ්බාච නිවාරේ වරදින් වළක්වන්න ඕනේ. එතකොට ඒ බඳු එක්කෙනේ කියන අවවාද කර කර අනුශාසනා කර කර යා වරද්දි වළක්වනවද? සතන් හිසෝ පියෝති. සත්පුරුෂ කෙනෙකුට යාව හරි ප්‍රියයි. එයා ප්‍රිය කාටද? සත්පුරුෂයාට. අසතං හෝති අප්පියෝ. අසත්පුරුෂයන්ට පෙන්වන්න බෑ යාව. අසත්පුරුෂයාට විරුද්ධයි. සත්පුරුෂයාට ප්‍රියයි. ඊළඟට ඔන්න සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ අර සිද්ධිය, අරහත්ත්වයට පත්වෙච්ච සිද්ධිය. අඤ්ඤස්ස භගවා බුද්ධු ධම්මං දේසේසි චක්කුමා. සදහම් ඇස් ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අඤ්ඤස්ස ධම්මං දේසේති. වෙන කෙනෙකුටයි ධර්මයේ දේශනා කදී. කාටද ඒ දේශනා කළේ? දීග නකට දේශනා කළේ. වෙන කෙනෙකුටයි ධර්ම දේශනා කළේ? ධම්මං දේසිය මානම්හි. ඔහුට ධර්මයේ දේශනා කරන වේලෙහි සෝත මෝදේසි මත්තිකෝ. මං හිතුවා මේකෙන් මටත් ප්‍රයෝජනයක් වෙනවා. මොකක්ද හිතලා තියෙන්නේ උන්වහන්සේ? මේකෙන් මටත් ප්‍රයෝජනයක් වෙනවා කියලා හොඳට කන් යොමු කරන් හිටියා. සෝතං ඕදේසින් අත්තිකෝ. මට මේකෙන් ප්‍රයෝජනයක් වෙනවාමයි කියලා හොඳට කන් යමාගෙන අහගෙන හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කාටද? දීගණකට. තම්මේ අමෝගං සවණං කියනවා. මගේ ඒ සවන් දීම හිස්සුනේ නෑ. විමුක්තෝම්හි අනාසවෝ. ආශ්‍රව රහිතව මම කෙලෙසුන්ගෙන් නිදහසුණු කෙනෙක් කියනවා. එහෙම වුණා කියන. ඊළඟට බලන්න ඒ සාරිපුත්තයන් වහන්සේගේ අදහස් වල තියෙන මේ නිර්මලකම, පවිත්‍රකම මේ ඊළඟ ගාථාවේ තියෙනවා. හරි පුදුමයි ඒකනම්. නේම පුබ්බේ නිවාසාය. මට කිසිම ඕනකමක් තිබුණේ නැහැ මගේ අතීත ජීවිතේ හරලා අවසල ගන්න. මං අතීතේ කොහෙද හිටියේ? මං දෙවියෙක් බඹෙක් වුණාද? මං කොයි පළාතේද උන්නේ? මගේ ඥාතින් කවුද? මං කෑවේ බිව්වේ මොනවද? මං ඇඳි පැළැඳි මොනවද? මං ආත්ම භාව කීයක් පහු කරන් ආවද මේ ගමන? එහෙම පෙරවිසු කඳ පිළිවෙල දකින්ට කිසිම ඕනකමක් තිබ්බේ නෑ කියනවා. ඊළඟට කියනවා නපි දිබ්බස්ස චක්කුණෝ. අපිට යාන්තම් කැමරාවල් වලින් අපි හොය හොය චූටි චූටි රවුම් බල බල අපි කියනවා අම්මේ දෙවිවරු වැඩලා. කැමරාවකින් පින්තූරේ ගන්නවා. අයි ඉක්මනට බලනවා රවුමක් තිබ්බොත් දෙවියේ. ඒ වෙනුවෙන්ම සමහරු ගිහින් පූජාවල් තියලා ෆොටෝ ගන්නවා දෙවියෝ බලන්නේ. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා නපි දිබ්බස්ස චක්කුණෝ. මට දිවස් ලබා ගන්න කිසිම කැමැත්තක් තිබුණේ නෑ. දෙවියන් දකින්න කිසි ආසාවක් මට තිබුණේ නෑ කියනවා. බලන්න කොච්චර වටිනවද මේවනේ. නචේතු පරියාය. අනුන්ගේ සිත දැකලා කියවන්න මට කිසියම්ම වමනාවක් නෑ කියනවා. නීත්‍යා ඊර්දි ප්‍රාතිහාරේ පාන්න මට කිසියම් අවශ්‍යතාවයක් නෑ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ කියන්නේ. නචුතියා උපපත්තිය. සත්‍යං චුත වෙන උපදින ආයුරු දකින්න මට කිසි ඕනකමක් නෑ කියනවා. දැන් අපිට නම් ඉස්සෙල්ලාම ඕනේ නෝවනේ. යන්තම් පෙවුනොත් තෙලියක් අපිට කොච්චර සතුටුද නේද? ස්වප්නකින්වත් දෙවි කෙනෙක් කතා කළොත් ඈ ඕක ගැන වරුවක් කියවයි. ඒ මොකද හිම වෙන්නේ? අපේ ඉලක්කේ අපි හැමතිස්සෙම පිට යනවා. ඉලක්කෙන් මහමෙවුනාවට ධර්ම හොයාගෙන අප කී දෙනෙක් නම් ඉලක්කෙන් පිට ගියාද? ගිහි පැවිදි. ඒක ස්වභාවයක් මිනිස්යාගේ. ඒක අද්භූත දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් කී දෙනෙක් නම් ගියාද පිටනේ? එතකොට නමුත් සෝත ධාතු විසුද්ධියා. මට මේ දිව්‍ය ශ්‍රවණය. සාරිපුත්තයන් වහන්සේ වදාරනවා මට මේ දෙවිවරුන්ගේ කතාබස් මක්කදේ කතා කරන්න කියලා. බ්‍රහ්මයෝ කතා කරන්නේ මොනවද? දෙවිවරු කතා කරන්නේ මොනවද කියලා කිසිම ඕනකමක් නැහැ කියලා. දැන් අපිට තේරෙන සමහර අවස්ථාවලදී ආවේස වෙලා එක එක දිස්ත්‍රි හදාගෙන එක එක්කෙනා ඇවිල්ලා ඉඳලා හිටලා එනවා. ඇවිල්ලා මං ආ මෙහෙට එන්න කියලා පොඩ්ඩක් ඇහුවොත් අනිත් අය බිත්තිය හැංගිලා අහගෙන ඉන්නවා මොකද්ද කියලා. වැඩක් නැහැ. මට වැඩකුත් නැහැ. ඒ නිසා අර අපිට තියෙනවනේ මේ කුතුහලයක්. ඒ කුතුහලයේ උන්වහන්සේට ගිහි කාලෙවත් තිබිලා නැහැ. හරිම විශ්මයජනක සිද්ධියක් නෙමෙයිද මේක? එහෙම මොකුත් තිබිලා නැහැ. ඒත් උන්වහන්සේට තිබිලා තියෙන එක ඉලක්කය. මොකද්ද? නිකලෙස් වීම විතරයි. එන්න මොකුත් තිබිලා නැහැ. රුක්ක මූලංව නිස්සාය මුණ්ඩෝ සංඝාටි පාරුතු මුණ්ඩෝ. මුණ්ඩ කියලා කියන්නේ මුඩු. මුණ්ඩ කියන්නේ මුඩු. මුඩු කියන්නේ හිස මුඩු. හිස මුඩු කරගෙන සංඝාටි පාරුතු සංගල සිවුරක් පුරවාගෙන පඤ්ඤාය උත්තම ප්‍රඥාවෙන් උතුම් බවට පත් උපතිස්සෝ තේරු. උපතිස්ස තේරුන් තමයි රුක්ක මූලංව නිස්සාය ජායති. ගහක් කැටට විලා භාවනා කර කර ඉන්නේ. පිච්චර ලස්සනද නීස්. ඔබට මේ කියන්නේ සිත පහදවා ගන්න. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන අවිතක්කං සමාපන්නෝ. අවිතක්ක කියලා කියන්නේ විතර්ක රහිත සතරවෙනි ධ්‍යානයට සමවැදී ඉන්න සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයන් අවිතක්ක කියන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ආරිය තුස්තිම් භූත භාව කියන තුන්වෙනි ධ්‍යානේ. අරියේන තුන්නී භාවේන උපේතෝ හෝති තාවදි. ඒ වෙලාවට ඔහු ආරිය නිශ්ශබ්දතාවයෙන් ඉන්නවා කියනවා. ඒ නිස්සද්දතාවය මොකද්ද? විතරක ਵਿਚාරත් නැහැ. ඒ කියන්නේ මේ හිත ඇතුලෙන් එනවනේ විතක්ක ਵਿਚාර කියලා එකක්. අදන් අපි මේ කටවහගෙන හිතට හිතේ සද්දයක් තියෙනවා. ඒ සද්ද මොකද්ද? විතක්ක ਵਿਚාර සද්ද. ඒක මේ ලෝකේ අනිත්‍යට අහන්න පුළුවන්. ඒක සමහරට දෙවියන්ට අහන්න පුළුවන්. අමනුෂ්‍යන්ට අහන්න පුළුවන්. විතක්ක විපාර සද්ද කියලා එකට කියන්නේ. ඒක නෑ තුන්වෙනි ධ්‍යානේ. එතකොට මේ ධ්‍යානයට සමවැදී වාසය කරනවා කිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය සාරිපුත්තයන් වහන්සේ. යථාපි පබ්බතු සේලු අචලෝ සුප්පතිත්තු. මහා පර්වතයක් තියෙනවා, ගල් පර්වතයක්. හෙලෙවෙන්නේ මනාකොට පිහිටලා තියෙනවා. ඒ වගේ තමයි කියනවා මෝහේ වෙනසු භික්ෂු. මෝහේ වෙනසු භික්ෂුව ඒ වගේ තමයි කියන පබ්බතෝ නවේදති. පර්වතයක් වගේ ඉන්නවා නොසැලී. එක අවස්ථාවක සාරිපුත්තයන් වහන්සේ හිස මුඩු කළ දවසක එලිමහන හිටියනේ සඳේ තිරේ. ඒ සාරිපුත්තයන් වහන්සේ එලිමහන ඉන්න හුදකලාව සතුටින් භාවනා කරගෙන යකුන් දෙන්නේ යන වහන්සේ. ඊළඟට ඒක යකෙක් කිව්වා මට මේ භික්ෂුවගේ හිසට හිසට පහරක් දෙන්න හිතෙනවා කිව්වා. අනිත්‍යකා මොකද්ද කිව්වේ? එහෙම කරන්න යන්න එපා, මේ භික්ෂුව බල සම්පන්නයි කිව්වා. එතකොට ඒ අනිත්‍යක පටගාල හොයාගත්තනේ. දැන් බලන්න එතන අමනුෂ්‍යයන්ටත් දැනගන්න පුළුවන්. මොගලන් මහරහතන් වහන්සේ වෙන තැනක වැඩ ඉන්නේ. ඒ කිට්ටුව උන්වහන්සේ මේ සිද්ධිය දකිනවා. අර අමනුෂ්‍යය ඇවිවේ නැහැ. සාරිපුත්තයන් වහන්සේගේ හිසට පහරක් දුන්නා. සාරිපුත්තයන් වහන්සේට ඒක තේරුනේ නැහැ. හිසට පහරක් දුන්නා කියලා දැනුන්නේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ හනික සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා ඇහුවා, ආයිෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පහසුද? අමාරුවක් නැද්ද? ඇයි කියලා ඇහුවා. දැන් මේ වෙලාවේ අමනුෂ්‍ය දෙන්නේ කහසෙන් ගියා. ඒ කමනුෂ්‍යෙකුට ඕන වුණා වහන්සේ කිසට වැරින් පහරක් ගහන්න. අනිත් අමනුෂ්‍ය එපාය කිව්වා. පහර ගැහුවා. එවෙල මේ අමනුෂ්‍යාඥ චුති වෙලා ගිනි අරගෙන නිරේ උපන්නා. අනේ මන්න කේක්වත් දැක්කේ නෑ කිව්වා. මුකේක්වත් දැක්කේ නෑ. පිසාච එක්කත් මන්නන් දැක්කේ නෑ. හැබැයි හිස මුදුනේ චූට් හරි දෙනවා කිව්වා. වර්තමානයේ කොච්චර නම් අමනුෂ්‍ය ප්‍රහාරවලින් මිනිස්සු මැරෙනවා ඇද්ද? දකින්නෝ කවරහුද? කවුරුත් නෑ. අපි කියන පපුව ඇමාරුවේ දිලා මැරුණා කියනවා. මේ පුටුවේ වාඩි විලා හිටියා කියනවා. නහර පුපුරලා මලා කියනවා. අපි දන්නේ නෑනේ ඇත්ත සිද්ධිය මොකද්ද වුනේ කියලානේ. කොච්චර මැරිණේ ඇද්ද වර්තමානයේ අමනුෂ්‍ය ප්‍රහාර වලින්? හිතාගන්න බෑ. දැන් අපි සවැත් නුවර අපි තීවිල් එකේ ඒ පාරි යන්න බෑ වාහනයකට. ඉතින් කැලේක අපි කැලයක් බලන්න යන්න මමයි හාමුදුරුවෝ තව අපි ටීවිල් එකේ නැගලා දැන් ඩ්‍රයිවර් මෙහෙම ඉන්න මම ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා පිටිපස්සේ හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපි මෙහෙම පාරයි ඉන්නේ මෙහෙම ටීවිල් එකේ යනවා උදේ 9 මාට විතර. අපි ළඟින් පාස් කරගෙන ගියා මෝටර් බයික් එකක්. ඒකේ ඉන්න තරුණිය දෙන්නේ ඊට පස්සේ ඉස්සරහෙන් එනවා තව මෝටර් බයික් එකක්. අපි ඉතින් සාමාන්‍යයෙන් අපි කතා කර කර ගියා අපිට ඇත්තට ඒක හිතුන්නේ නැහැ. අපි ළඟ ඉඳලා මීටර 10ක්වත් නැහැ. දනංගල සද්දේ ඇහුණා බල්නකට. ඉතින් මෝටර් සයිකල් දෙක දෙපැත්තේ අර මිනිස්සු 4 දෙනා බුදි පාරමැද්දේ. අපි බලද්දී එවෙලේ එක්කෙනෙක් මැරිලා නිතරම අර ඉස්සරහා ගිහිපෙ එක්කෙනා මැරිලවට ලී. ඒ මොහොතේ මං හිතන්නේ ලී පයින්ට් ගානක් ගියා. ඊළඟ එක්කෙනා 50 දිනවා. ඊළඟ එක්කෙනා උසන්න බෑ යාත් ඉතින් තට තට ගා හිලි හිලි මේ උගුර දන්න ඔක්කොම හිලි හිලි කැඩිලා 50 දිනවා. මොහොතක් ගියේ නෑ. ඉතින් හිතාගන්න බෑ කිය මිනා මනුස්සයෙක් කළාද අමනුස්සයෙක් කළාද ඒක කොහොමද හැප්පුණේ හිතාගන්න බෑ. ඉතින් අපි ගමන ගියා. නමුත් අපි ඒකෙන් තේරුම් ගත්තේ ඒක සිදු වෙන විදිය හිතාගන්න බෑ ඒක කවුරුවක් කළාද කියලා හිතෙනවා. ඊ වගේ ඒ සාරිපුත්තයන් වහන්සේගේ සිද්ධිය මෝහේ ශේකල වික්ෂුව පරෝතයක් වගේ නොසෙල්ලී ඉන්නවා. අනංගනස්ස පෝසස්ස නිච්චං සුචි ගවේසිනු හැමතිස්සෙම පිරිසිදු දෙයක් හොය හොය ඉන්න කෙලිස් දුරු කරන කෙලිස් නැති පුරුෂයාට වාලග්ග මත්තම් පාපස්ස මේ පුංචි තනාග බිඳුවක් වගේ තියෙන චූටි වැරද්ද අබ්බමත්තංග කායති විශාල වලාකුලක් වගේ කියනවා. එයාට චූටි එකත් ලොකු ෂොක් එකක් වදිනවා. ඉතින් ගණන් ගන්න නැති කෙනෙක් ලොකු එකකට ෂොක් එකක් නැහැ. එහෙම නේද වෙන්නේ? සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා නාබිනන්දාමි මරණං මට මරණයට සතුටක් නැහැ කියලා. නාබිනන්දාමි ජීවිතං මට අමුතින් ජීවත් වෙන්නත් ඕනේ නැහැ කියනවා. නික්කි පිස්සං ඉමං කායං සම්පජානෝ පතිස්සතු මං හොද සිහියෙන් මේ ශරීරේ අත්හරිනවා කියනවා. බලන්න එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් නේද මේක වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේක වෙන්නේ. ඊළඟට දේශනා කරනවා නාබි නන්දාමි මරණ මට මැරෙන්න ඕනකමක් නැහැ කියලා. නාබි නන්දාමි ජීවිත මට ජීවත් වෙන්නත් ඕනකමක් නැහැ කියනවා. කාලංච පටිකං කාමි නම් මේ කාලේ බලාගෙන ඉන්නවා කියනවා. නිබ්බිසම් භතකෝ යත මේ බැල මෙහෙවර කංකර කර ඉන්නවා කියනවා. ශරීරයට දාසෙක් වගේ බැලමිහි කර කර ඉන්නවා. මේක අත්හරින වෙලාව බලාගෙන මේක කොයි වෙලාවෙද අත්හරින්නේ කියලා. එතකන් මේ ශරීරයට ඇයිටින් කන්න පුන්න දෙන්නේ පෙපවත්තන්න. උභයේන මිදම් මරණ මේව නාමරං පච්චංවා පුරේවා. දෙපැත්තෙම තියෙන්නේ මරණය කියනවා. ඉස්සරහෙනුත් පස්සෙනුත් නාමරං නොමරී සිටීමක් නෑ කියන. පටිපජ්ජත සාරිපුත්තයන් වහන්සේ ළඟට වදානවා. පටිපජ්ජත ඒ කියන්නේ ඉක්මන්ට ධර්මයේ හැසිරෙන්න. මා විනස්සත වෙනසිලා යන්න එපා. ඒ කාලේ පටිපජ්ජත ඉක්මන්ට පිළිවෙත් පුරන්න. මා විනස්සත වෙනසිලා යන්න එපා. කනෝ වූ මා උපච්චග මේ සන සම්පත්තිය ඔබෙන් නැති වෙන්න එපා. කොච්චර ලස්සන අදහස්ද? මොනතරම් කරුණාවද්දනේ මේ සන සම්පත්තිය ඔබෙන් නැති වෙන්න එපා කියනවා. නගරං යථා පච්චත්තං ගුත්තං සන්තර බාහිරං ඈත පලාතක තියෙන නගරයක් ඇතුළයි පිටයි දෙකම රකපු. ඒ කියන්නේ ඇතුළත් ආරක්ෂාවයි පිටතත් ආරක්ෂාවයි. ඒවං ගෝපීත අත්තාන අන්න ඒ විදිහට තමන්ව රැකගන්න කියනවා. ඇතුළයි පිටයි ආරක්ෂා කරන නගරයක් වගේ තමන්ව රැකගන්න. ඒවං ගෝපීත අත්තාන තමන්ව රැකගන්න. කනෝ වෝමා උපච්චග මේ ලැබිච්ච සන සම්පත්තිය අහිමි වෙන්න දෙන්න එපා. කණ තීතාහි සෝචන්ති නිර්යම්හි සමප්පිතා. නිරේට වැටිලා මේ ක්ෂණ සම්පත්‍ය අහිමි වෙලා නිරේට වැටිච්ච අය සූක කරනවා. අනේ මට ලැබිච්ච අවස්ථාව අහිමි වුණානේ, මට ධර්මය හම්බ වුණා, මට කලණ මිතුරන්ගේ ඇසුර ලැබුණා. අනේ මම මේක කරගත්තේ නෑ, මම මේ ධර්මයේ පිළිසරණ හදාගත්තේ නෑ කියලා පසුතැවෙනවා කියලා නිරේට ගිහිල්ලා. උපසන්තෝ උපරතෝ, උපසාන්ත වූ කෙනා. උපසාන්ත කියන වචන තේරෙනවනේ නේ? උපසාන්ත කියන්නේ කලබල නැති, තැම්පත් කෙනා. උපරතෝ, ඒ සාන්ත භාවයේ තුල වාසය කරන කෙනා. මන්ත බහණී, මන්ත බහණී කියලා කියන්නේ ආවට ගියට කතා කරන්නේ නැති, හොඳට හිතල මතලා නුවණින් කතා කරන කෙනා. අනුද්දතෝ, අහංකාර නැති කෙනා. දුනාති පාපකේ ධම්මේ, එයා තමයි පව් ටික ඔක්කොම පිබහරින්නේ. දුනාති කියන්නේ පිබහරින්නේ කොහොමද? දූම පත්තංව මාලුතු, වේලිච්ච කොළ තියෙන ගහක් තියෙනවා, හුලඟක් කැවිදින් මේ ගහේ කොළ සොලවල බිම දානවා. ඒ වගේ කියන එයා කෙලෙස් අයින් කරන්නේ හිතේ. වන්න කොච්චර මේ කතාව කොච්චර පෞරුෂී තියෙන කතාවක්ද? උපසන්තෝ උපරතෝ මන්ත බහණී අනුද්දතෝ, උපසාන්ත වෙලා උපසාන්ත භවයේ ඉඳලා මන්ත බහණී පමණ දෙන බස් දොඩන. දැන් හිතෙන හිතෙන දේවල් කියෝන කෙනෙක් වෙන්න මේකෙදී එහෙම කෙනෙකුට මේ මාර්ගේ වඩන්න අමාරුයි. හිතෙන හිතෙන දේ කියවන්නේ නැති වැදගත් විදිහට කතාබස් කරන. අනුද්දතෝ, අහංකාර නැති. අප්පාසි පාපකේ ධම්මේ, එතකොට පව් ඔක්කොම යා බැහැර කරනවා. දූම මත්තංග මාලුතු, හුලඟින් ගහක කොළ හලලා දානවා වගේ. ඔබ දැකලා නැද්ද හුලඟ ඇවිල්ලා මේ ගස්වල කොළ සට සට ගාලා බිම හලනවා? දැකලා තියෙනවනේ. ආන් ඒ වගේ කියන වීරිය ගන්න. උපසන්තෝ, ඒ ශාන්ත වූ කෙනා. අනායාසෝ, එහෙට මහන්සියක් නැහැ කියනවා. විප්පසන්නෝ අනාවිලෝ, පහංගෝ සිත්තේති කැළඹුන් නැති සිතින්, පහංගෝ නොකැළඹුණු සිතින් වාසය කරනවා. කල්යාණ සීලෝ මේධාවි, යහපත් සිල් ඇති ප්‍රඥාවන්ත කෙනා. දුක්ඛසන්ත කරෝසිය, එයා තමයි දුක් කෙලවර කරන්නේ. සාරිපුත්තෙන් වහන්සේ පිරිනිවන් පෑවේ කොහේද? නාලක ගමේ. නාලක ගමේ පිරිනිවන් පාන්න තීරණය කළේ ඇයි? ඔව්, සාරිපුත්තයන් වහන්සේට තිබිච්ච මාතෘ භක්තිය. මොකද තිබුණ මාතෘ භක්තිය? අපේ පවුලේ ඔක්කොම ගොඩ ගියා අම්මා ඇර. එතකොට සාරිපුත්තයන් වහන්සේට තේරුණා මේ අම්මා වෙන කාගවත් කීම අහන කෙනෙක් නම් නෙවෙයි. එතකොට පවුලේ ඔක්කොම අරහත්ත්වයට පත් වෙලා නිකලෙස්. ඉතුරුලා ඉන්නේ කවුද? ඔව්, අම්මව බේරන්න තමයි සාරිපුත්තයන් වහන්සේ වැඩි ගමට වැඩලා. මොකද්ද කිව්වේ? මට උඩ තට්ටිය, උඩ කාමරේ මට හදලා දෙන්න කිව්ව, මං හිටපු කාමරේ. ආම බැලුවේ එහෙමකෝ, හිටපු කාමරේ. ආ, එන්න හිටිලවත්ද? ඒ තේරෙන්නේ නැහැ. හා, කමන්නේ නැහැ, මං හදලා දෙන්නම් කියලා අම්මා හැදුවා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ අමාරුවෙන් උඩට නැග්ග. උන්වහන්සේට බඩේ ලියන්න පටන් ගත්තා. එතකොට උන්වහන්සේට උපස්ථාන කරන්න ආවේ සක්දෙවිඳු. එතකොට දැන් ඉතින් අම්මා ඉතින් බලන් ඉන්නවා, දැන් දරුවට අසනීපයිනේ. අම්මට පේනවා විශාල එළියෙනවා. ඊට පස්සේ ඇහෙනවා කතා බස් කරනවා. අම්මා අහනවා, කවුද පුතේ? ඊට පස්සේ කියන මේ සක්දෙවිඳු ආවා. ආ, හරි සතුටුයි. දැන් මේ සක්දෙවිඳු ඇවිල්ලා මේ කාර්තිකද කතා බස් කරලා උපස්ථාන කළා යන්නේ? අපි පුතත් එක්කනේ, ලොකු පුතත් එක්ක. ඊට පස්සේ දැන් ඔන්න දැන් එක එක දෙවුරු එනවා. ලොකු එළියක් ආවා. කවුද පුතේ? හරි විශාල එළිය. අම්මා ඒ මහා බ්‍රහ්මයා කිව්වා. ඈ, හැබැයි එතකොට මහා බ්‍රහ්මයාට ඇවිල්ලා මගේ පුතාට වඳිනවද? ඔව් අම්මා, මේ මට නෙමෙයි කිව්ව වඳින්නේ, ධර්මයට කිව්වා. ඔන්න අම්මා වෙනස් වෙච්ච තැන. ඉතින් ඒ වගේ අර මහා කෙලෙහි ගුණ දන්න, කෙලෙහි ගුණ දකින සත්පුරුෂ උත්තමයා. එක දවසක් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉන්න වෙලාවක තරුණ ළමයෙක් හිටියා. බ්‍රාහ්ම ළමේ, හරි දුප්පත්. එයාගේ නම රාද. එයා නිකන් ඇදිලා ගිහිල්ලා. බුදුරජාන් වහන්සේ දන්නවනේ පින පේනවනේ රාදගේ පින. සංඝයා මැද්දේ අහනවා මේ ප්‍රාද මුකුලමිය ඔය ඇදිලා ගිහින් හෙට්ටු වෙලා කේන්දි ඇරි වෙලා මකුණාද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ. එතකොට ප්‍රාද කියනවා අනේ ස්වාමීනි මං හරි ආසයි මහාන වෙන්න. අනේ මම මහාන කරන්නේ නැහැනේ කවුරුවත්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා දිහා බලනවා. බලලා අහනවා මේ ළමයා කාටවත් උදව් කළ නැද්ද ඔබ වහන්සේලා කාටවත්? සාරිපුත්තෙන් වහන්සේ ඉස්සරහට වැදියා. වැඩලක ස්වාමීනි මේ ළමයා මට උදව් කළා තියෙනවා කිව්වා. මොකද සාරිපුත්ත ඔබට කරපු උදව්ව? ස්වාමීනි දවසක් මම පිණ්ඩපාත යද්දි මේ ළමයා ඇඟිල්ල දික් කළ මාව පෙන්නුවා කෙනෙකුට. පෙන්ලක වහන් අර ස්වාමීන් වහන්සේට දානි පූජ කරන්න කිව්වා. මටියේ උදව් මතකයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු සාරිපුත්ත ඔබ කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. ඔබ කෙලෙහි ගුණ දකිනා කෙනෙක්. ඔබ මේ ළමයා මහාන කරන්න කිව්වා. එහෙම තමයි රාද පැවිදි වුණේ. ඒ වගේම යන එන මන් නැතුව හිටියා. ඉතා දුකසී හිඟන වෙලා පොල් කට්ටක් කරන් හිඟාක කායට කොළු ගැටේව මහාන කළා. ලෝසක ඒ සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ගත්තොත් එහෙම හිතා ගන්න බෑ අපිට. මේ මහා පොළොව ඒ කාලේ කොහොම වරොත්තු දුන්නද කියලා හිතෙනවා. උන්වහන්සේලාගේ ගුණ කඳට නවිස්සසේ ඒකතේසු වේවන් අනගාරේසු පබ්බජිතේසු සාපි. ඇතැම් ගිහි අය ඇතැම් පැවිදි අය නම් විශ්වාස නැහැ කියනවා. විශ්වාස කරන්න අමාරුයි කියනවා. සාදුූපි හුත්වාන අසාදු හෝති. මේ හොඳට ඉඳලා නරක් වෙනවා. සාදුූපි හුත්වාන අසාදු හෝති. හොඳට ඉඳලා නරක් වෙනවා. අසාදු හුත්වා පුණ සාදු වොන්ති. මේ නරකට හිටපු අය ආයෙමත් හොඳ වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන මේ හොඳ නරක ගැන විශ්වාස තියන්න බෑ කියනවා ඇතැන් අයගේ. මේක කියන්න හේතු වෙන්න ඇත්තේ එක සිද්ධියක්. දේවදත්ත. ඇයි දේවදත්ත මේ කලකලංචි ඇදලා විශාල වශයෙන් ඉතින් අර්බුද හැදුවනේ. හැදුවට පස්සේ සාරිපුත්තයන් වහන්සේට බුදුරජාන් වහන්සේ වදාළ සාරිපුත්‍ය ඔබ මිනිස් මැද්දට ගිහිල්ලා කියන්න කිව්වා. දේවදත්ත සංඝයා නියෝජනය කරන්නේ යා දැන් සංඝයාට අයිති නැහැ පිටස්තර කෙනෙක් කියලා. භාග්‍යතුන් වහන්සේ මම දැන් හරි අමාරුයි මේක මට දැන් කියන්න. එයි මං හැමතැනම කීකී ගියේ දේවදත්ත හරි හොඳයි කියලා. ඒකයි මේ කියන්නේ සාදු පිහුත්වාන අසාදු හෝති. හොඳට ඉඳලා නරක් වෙලා යනවා. ඒ නිසා ඇතැම් ගිහි පැවිදියාගේ ගතිගුණ ගැන නම් විශ්වාස කරන්න බෑ කියනවා. මේ හොඳට ඉඳලා මේ නරක් වෙනවා කියනවා. මේ නරකට හිටපු අය නැවත හොඳ වෙනවා කියනවා. නරකට හිටපු අය නැවත හොඳ වෙන්නේ කොහොමද? මහාන වෙච්ච පිරිස කඩාගෙන ගියා දේවදත්තත් එක්ක. ගිහිල්ලා ඒගොල්ලෝ නරක පැත්තට හැදිලා ගියේ. එතකොට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගයා ශීර්ෂයට ගියා. දැන් ඒ ගයා ශීර්ෂය කියන්නේ දැන් කඩ ගොඩා මැදි තියෙන නිකන් ගන්ධස්සාර තරක්. ඒ හරි වෙපිලිහිට මංගල ගෞරව කියලා කොවිලක් හදාගෙන ඉතින් දැන් තියෙන. එතකොට එතන ගයා ශීර්ෂයට ඒ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ගිහිල්ලා අර නරකට හිටපු අය ආයෙමත් හොඳ කළා. ඒ නිසා ඒ ඇත්තන්ගේ ගුණේ ගැන අපිට විශ්වාසය තියන්න බෑ කියනවා. කාම ඡන්දෝච ව්‍යාපාදෝච තීන මිද්දංච බික්කුණෝ උද්දච්චං විචිකිච්ඡාච පංචතේ චිත්තකීලිසා. කාම අරමුණු වලට ඇති ආසාව, තරහ මනාප, නිදිමත අලස බව, හිතේ විසිරීම, සැකේ, මේ හැම එකක්ම භික්ෂුවගේ හිත කෙලසනවා. පංච නීවරණයන් ප්‍රහාණය කරපු සාරිපුත්තයන් වහන්සේ කොච්චර ලස්සන ටික දකින්න ඇද්දනේ. යස්ස සක්කරිය මානස්ස අසක්කාරේන චූභයන්. සත්කාරයත් අසත්කාරයත් කියලා දෙකක් තියෙනවා ලෝකේ. සත්කාර සම්මාන ලැබෙනවා, ඒ වගේම අසත්කාර අවමාන. ඒ දෙකටම සමාධිය කම්පා වෙන්නේ නැහැ කියනවා අප්‍රමාදී විහාරිව වාසය කරනවා නම්. ඇයි සාරිපුත්තයන් වහන්සේට හරියට නිින්දා පහසාවේ නැද්ද? සාරිපුත්තයන් වහන්සේට හරියට ඇයි එකපාරක් සාරිපුත්තයන් වහන්සේට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තොත් හරි සරල සෞම්‍ය අහිංසක ජීවිතයක් ගෙවලා තියෙන එක සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මන්තානිපුත්ත පුන්න කියන භික්ෂුන් වහන්සේට හරියට වර්ණනා කළා. මන්තානිපුත්ත භික්ෂුන් වහන්සේ දසකථාවේ ඉදෙන කෙනෙක් කියලා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ එතකොට දැකලා නැහැ. කවුද මේ මන්තානිපුත්ත භික්ෂුන් වහන්සේ දසකථාවේ ඉදෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා කියලා කියනවා. කොමාරි භික්ෂුන් වහන්සේලා හෝඩුවාවක් කිව්වා. කිව්වා ආයිෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අන්න මන්තානිපුත්ත තෙරුන් වහන්සේ වැඩලා කියලා ආරංචි අන්තවනේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේත් මන්තානිපුත්ත තෙරුන් වහන්සේ පහ දකින්න හිතාගෙන අන්දවනේට වැඩියා. අන්දවනේ මන්තානිපුත්ත පුන්න තෙරුන් වහන්සේ ගහකට භාවනා කරමින් ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ ගිහින් පැත්තකින් භාවනා කරමින් ඉන්නවා. කරදර කරන්න ගියේ නැහැ. ඊට පස්සේ භාවනාවෙන් නැගිට්ටා මන්තානිපුත්ත තෙරුන් වහන්සේ. දැන් ඒක බලාගෙන ඉන්න තමයි සාරිපුත්තයන් වහන්සේ හිටියේ. ළඟට ගිහින් වාඩුණා. වාඩිලා ඇහුවා, ඔබ වහන්සේද මන්තානිපුත්ත තෙරුන් වහන්සේ කියනෝ කිව්වා. ඔබ වහන්සේ ඇයි මහණෝනේ? මම මහණෝනේ නිවන් අවබෝධ කරන්න කිව්වා. ඒ කොහොමද කිව්වොත් රතවිනීත සූත්‍රයේ විස්තරේ ලස්සනට විස්තර කළා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ හරි සතුටින් අනුමෝදන් වුණා. ඊට පස්සේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, ඔබ වහන්සේ කවුද? අනේ මට තමයි කියනවා සාරිපුත්ත කියන්නේ. එතකොට මන්තානිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, අනේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපතින් වහන්සේ නම් මේ මෙතෙක් වෙලා මල් ළඟ ඉඳලා මේ කතා කළේ. මම මේක කලින් දැනගෙන හිටියානම් මම ගොළු වෙනවා කිව්වා. ඒක සාරිපුත්තයන් වහන්සේගේ කොහොමද මේ ගුණ සම්පත් නේද? උන්වහන්සේගේ ගුණය හරි අසිරිමත්. තන් ජායිනං සාතතිකං සුඛම දිට්ඨි විපස්සකං. නිරන්තරයෙන්ම සමාධිය වඩමින් ඉන්න සියුම් විදියට දෘෂ්ටි විදර්ශනා කරන, උපාදාන ක්ෂය කිරීමට ආසා කරන, උපාදාන වඩන්න නෙමෙයි උපාදාන ක්ෂය කිරීමට ඇල්ලී සිටින කෙනා ඇද්ද, ඔහුට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. එක තැනකදී හැබැයි සාරිපුත්තයන් වහන්සේට එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔබට මතකද, භික්ෂුන් වහන්සේලා පිරිසක් කෑකොස්සන් ගහලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඔව්, ඒ භික්ෂුන් වහන්සේලා ආපහු ආපහු යන්න කිව්වා. මේ මාළු වලන් තැනක් නෙමෙයි මේ කිව්වා කියලා පිටත් කළා. පිටත් කළා. හැබැයි ඒකෙදී ඒ පිටත් කිරීමේදී සාරිපුත්ත මොග්ගලන් රහතන් වහන්සේලාත් එක්කමයි පිටත් කළේ. ඇයි? සාරිපුත්ත මොග්ගලන් රහතන් වහන්සේලාගේ අලුත මහන වෙච්ච සංඝ පිරිසක් තමයි යාවේ. ඉතින් ඒ උන්වහන්සේලා ඉතින් සෑහෙන්න සද්ද කරන්න ඇති. එතකොට තමයි බුදුරජාන් වහන්සේ අන්න ගහලා කිව්වේ, දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේලාට එක්කම පිටත් වෙලා යන්න කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? ඔව්, එතකොට ගමේ ශාක්‍ය වංශයේ පිරිසක් සිටි ශාක්‍ය ගමක යව ස්වාමීනි මොකද ඔබ වහන්සේලා මේ ආපු ගම යන්නේ? අනේ අපේ භාග්‍යතුන් වහන්සේ නිරපෙව්වා කියලා. හරි ලස්සනයි ජීවිතනේ. ඇතුළ පිට කියලා දෙකක් නැහැ. ඇතුළයි පිට දෙකම එකයි. අනේ අපි බැහැර කළා කිව්වද මේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකෙන් වහන්සේලා මේ බැහැර කරලා තියෙන්නේ. ඊට පස්සේ හින්ද ස්වාමීන් වහන්සේ නංග වහන්සේලාම වැඩින්න කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා, අනේ ස්වාමීනි මේ අලුත මහන වෙච්ච අය අද ඊයේ උපන්න වහු පැටව වගේ කිව්වා. ඉතින් මව් වැස්සි නැත්තම් වැහ පැටව හොඳට හැදෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ආය අනුකම්පාවෙන් කන්න කිව්වම් අලුත හිටවපු ගස් කුලන් වගේ කිව්වා. වතුර නැත්තම් ඒ ගස් කුලන් වැඩෙන්නේ නැහැ කිව්වා. වතුර දාන වගේ කිව්වා භාග්‍යතුන් වහන්සේගෙන් උපකාරයක් ලැබීම. තේහෙනම් එන්න කියන්න කිව්වා. එතකොට සාරිපුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අර සංඝ විසිට කිව්වා, ආහා දැන් ඉතින් එහෙනම් ඉක්මනට පාසිවරු ගන්න, දැන් අපි ආපහු ඉක්මනට යන් කියලා දොන්න පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන් භාග්‍යතුන් වහන්සේ ඇහුවා, සාරිපුත්‍ර දැන් මම ඔබව නිරපා හරිද්දි ඔබට මොකද්ද හිතුනේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම හිතුණා කිව්වා. භාග්‍යතුන් වහන්සේ විවේකීටයි කැමති, විවේකයෙන් ඉදී වාසය කරන්නේ. එතකොට පිරිසට කතාබස් කිරීමේ උනන්දුවක් නැහැ. ඊට මාත්‍රි වෙකින් ඉන්නවා. නවත්තන්න ඔය කතාව කිව්වා. මොග්ගල්ලාන ඔබට මොකද හිතුනේ කියලා මට හිතුණා කිව්වා. භාග්‍යතුන්හන්සේ කැමැති විවේකින් ඉන්න. මමයි සාරිපුත්තුනි අපි එකතු වෙලා මේ සංඝයාට උදව් උපකාර කරන්න ඕනේ කියලා සාදු සාදු කියලා අනුමත කළා. එතකොට අර සාරිපුත්තෙන් වහන්සේට අන්න එතනදී තමයි චුට්ටක් අර විවේකීට හිත එක පාට ගියපු තැන. ඒ වගේම එක තැනක තියෙනවා සාරිපුත්තෙන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. අහනකට සාරිපුත්තෙන් වහන්සේට එක පාට ඒක සීකර ගන්න බැරි වෙනවා. භූත මිදම් පස්ස පුතු මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා දකින්න කියන කියපු ගමන් සාරිපුත්තෙන් වහන්සේට දහම් ගංගාවක් ගලනවා වගේ එනවා ධර්මයේ. කියන මට ඉවිලි චුට්ට ප්‍රමාද වුණා කියන. භාග්‍යතුන් වහන්සේ සිහි කරපු ගමන් මට ඔක්කොම වැටිලා ගියා කියන. ඒ වගේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය හරි ආශ්චර්යයි. මහා සමුද්දු සාරිපුත්තෙන් වහන්සේ දේශනා කරන්නේ මහා සමුද්දු මහා සමුද්‍රයේ තියෙන මහා පඨවි පෘථිවියේ තියෙන පබ්බතු පර්වත තියෙන අනිලු ජලයේ තියෙන සාරිපුත්තෙන් වහන්සේ දේශනා කරන උපමායන යුජ්ජන්ති සත්තු වර විමුක්තිය භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නපු ශ්‍රේෂ්ඨ විමුක්තියට මට උපමාවක් නම් තේරෙන්නේ නැහැ කියනවා. ගංගා පොළව කඳු ජලයේ තිබ්බට මට මේවෙන් උපමාවල් කියන්න තේරෙන්නේ නැහැ කියනවා. ඒ ඊට කොච්චර උන්වහන්සේගේ අධ්‍යක්ීම ප්‍රබලයිද? චක්කානු වත්තකෝ තේරෝ මහා ඥානී සමාහිතෝ පඨවා පග්ගි සමානෝ නරජ්ජති නදුස්සති. චක්කානු වත්තකෝ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මචක්‍රය අනුවර්තනය කරන ධර්මචක්‍රය භාග්‍යතුන් වහන්සේ ධර්මචක්‍රය පෙරලගෙන යනවා. ඒකේ ඒ විදිහටම පෙරලගෙන යනවා. මහා ඥානි මහා ඥානයකින් යුක්තයි. සමාහිතු චිත්ත සමාධියෙන් යුක්තයි. පඨවි ආපෝ අග්ගි ජලයේ වගේ පොළව වගේ ගින්න වගේ ඒ සමානයි. නරජ්ජති කිසිවකට ඇලෙන්නේ නැහැ. නදුස්සති කිසිවකට කිපෙන්නේ නැහැ කියනවා සාරිපුත්තෙන් වහන්සේ. ඒ සිද්ධිය ඔබට මතක ඇති. සාරිපුත්තෙන් වහන්සේට මොකක් හරි අභූත චෝදනාවක් කරන්න ඒක හාඳුනගෙනෙක් පැලෑනක් කල්පනා කර කර හිටියා. ඉන්නකොට සාරිපුත්තෙන් වහන්සේ චාරිකාවේ වඩින්න පිටත් වුණා. පිටත් වෙද්දී සාරිපුත්තෙන් වහන්සේගේ සිවුරු කොන උන්වහන්සේගේ ඇඟේ වැදුනා. පිටත් වෙනකොට උන්වහන්සේ ඇදගෙන වැටුණා. ඊට පස්සේ සංඝයා කලබල වෙලා එතන හිටපු සාරිපුත්තෙන් වහන්සේ වැඩියා. සංඝයා කලබල වෙලා මියා නැගිට්ටුවා. හඬාගෙන හිටුණා, "නේ මට මෙහෙම කළා නේ. කවුද අපේ කළේ? මොකද්ද කළේ?" කියලා ඇහුවා. ඊට පස්සේ කෝ සාරිපුත්තෙන් වහන්සේ ඇඟේ හැපිගෙන දඩාස් ගාලා මම පෙල්ලගෙන ගියා කිව්වා. මගෙන් සමාව ගත්තෙත් නැහැ, මොකවත් නැහැ කිව්වා. දැන් ඉතින් මේක මහා කෝලාහල ගියා. බුදුරජාණන් වහන්සේ ගාවටත් ගිහිල්ලා දැන් මේ හාමුදුරුවෝ මේක කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම හොඳයි. ඔහා පොඩ්ඩක් කොහොම ඉන්න, දැන් උන්වහන්සේ වැඩියා චාරිකාව පණිවිඩයක් ඉක්මනට වඩින්න කියන සාරිපුත්තෙන් වහන්සේට. මේ ආනන්දෙන් වහන්සේ දැක්ක මෙතනදී සාරිපුත්තෙන් වහන්සේගේ ගුණයක් ඉස්මතු වෙනවා. ආනන්දෙන් වහන්සේ ඉක්මනින් හැමතැනම කුටියක් ගාන කියාගෙන ගියා. "වඩින්න වඩින්න ආයිපුතුන් වහන්සේ වඩින්න, අද අපේ සාරිපුත්තෙන් වහන්සේ සිංහනාද කරනවා" කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුව සාරිපුත්ත, "මේ කියන්නේ මේ භික්ෂුව මේ චෝදනා කරන්නේ පෙරලගෙන ගියා කියලා දඩාස් ගාලා?" ඉදරගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, "සතිපට්ඨානෙ නොපිහිටි කෙනෙකුට නම් එහෙම වෙන්න ඉඩ තියෙනවා. සතිපට්ඨානෙ පිහිටලා නැත්තම් සතිපට්ඨානෙ පිහිටපු කෙනෙකුට ඔක වෙන්න බෑ" කිව්වා. කිව්ව භාග්‍යතුන් වහන්ස, "මම මේ මහපොළුව වගේ හිතන කෙනෙක්" කිව්වා. "මහපොළුවේ අසූචි දානවා" කිව්වා. "චරාව දානවා" කිව්වා. "මල් දානවා" කිපෙන්නේ නැහැ කිව්වා. "මම ජලයේ වගේ" කිව්වා. "ජලයේ අසූචි හොදනවා" කිව්වා. "ජරාව හොදනවා" කිව්වා. "ජලයේ කිපෙන්නේ නැහැ" කිව්වා. "ගින්න වගේ" කිව්වා. "ගින්නේ ජරාව පුච්චනවා" කිව්වා. "හොඳ දේවලුත් පුච්චනවා" කිව්වා. "නමුත් ඒ ජරාව පිච්චුවා කියලා ගින්න කිපෙන්නේ නැහැ. හොඳ දේ පිච්චුවා කියලා ගින්න ඒකට සතුටු වෙන්නේ නැහැ. හොඳදී හේදිලා ගියා කියලා ජලය සතුටු වෙන්නේ නරකදී හේදුවාක ජලය කිපෙන්නේ පොළොවත් එහෙමයි කිව්වා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ලස්සනට ජීවත් වෙන්න කැමති ගෑන් ළමෙක් හරි පිරිමි ළමෙක් හරි ඉන්නවා. හොඳට නාල ලස්සනට ඉන්න වෙලාවේ බලුකුණක් හරි දැම්ම වගේ කිව්වා මේ ශරීරය. මම පිළිකුලෙන් ඉන්නේ කිව්වා. ඊළඟට කිව්වා මේ රොඩි කොල්ලෙක් නීච සිතින් පාරට බහලා යනවා වගේ කිව්වා. පාපිසක් වගේ සිතකින් කිව්වා මම මේ පාරට බහලා යන්නේ. මෙහෙම කියාගෙන යනකට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඉක්මනින් වැටිලා සමාව ගන් කිව්වා. ඇයි? ඔව් හිස හත් කඩකට පැලෙන්න ඉස්සෙල්ලා සමාව ගන් නැත්තම් ඉවරයි කිව්වා. එතකොට බලන්න සාරිපුත්තෙන් වහන්සේගේ ස්වභාවය. මං හිතන ඒව වෙන්නේ නැති මේ ගාථාවලට මේ පොඩියට මතක් කර කර උන්වහන්සේ වදාළේ. හරීම සොඳුරු චරිතයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය හරි සොඳුරු චරිතයක්. උන්වහන්සේගේ චරිතයේ තුලින් මේ ශාසනයට දීපු ආලෝකේ මෙතිකයි කියන්න බෑ. සාරිපුත්තයන් වහන්සේට හරියට ආදරය කළා ආනන්දයන් වහන්සේ. සමහර භික්ෂුන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේට එක එක නොකඩු කිව්වා. එතකොට එක දවසක් බුදුරජාන් වහන්සේ අහනවා ආනන්දේ ඔබටත් සාරිපුත්තයන් රුස්සන්නේ නැද්ද? අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ යමකට රුස්සන්නේ නැත්තම් ඒ සත්පුරුෂයෙක් නෙවෙයි කියනවා. සාරිපුත්තයන් වහන්සේ සත්පුරුෂයන්ට ප්‍රියමනාපයි කියනවා. කල්යාණ මිත්‍රිය කියනවා. බුදුරජාන් වහන්සේ වර්ණනා කළා සෙය්‍යතාපි ජනිත්‍ති ඒවං සාරිපුත්තෝ සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණෙනි සාරිපුත්තයන් වහන්සේ අම්මා වගේ කියනවා. දරුවන් බිහි කරන අම්මා වගේ කියනවා. සෝතාපට්ටි ඵලේ විනේති. ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වෙනකම් පුහුණු කරනවා කියනවා. මොග්ගල්ලානෝ ජාතස්ස ආපාදිත උපන් එක්කෙනාට කිරි පොනවා කියනවා. කිරි අම්මා උත්තමත්ථ විනේති. මොග්ගලයන් වහන්සේ කියනවා ඉතුරු මාර්ගඵලවලට හික්මවන්නේ. එතකොට බලන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිනම සුළුපටු දෙයක්ද මේ ශාසනය කළා තියෙන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කළා තියෙන්නේ මොකද්ද? ඔව් ශාසනයට ඇතුළු වෙන භික්ෂුන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වෙන්න උනන්දු කරලා මාර්ගයේ ප්‍රතිපදාව කියලා දෙනවා. ඒක මොකක් වගේද? අම්මා වගේ කියනවා. උපද්ද වුණා කියනවා මේ ශාසනයට. ඔන්න සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පෑවා. ඔය නාලක ගමේදී පිරිනුවන් පෑවට පස්සේ තින් ආනන්දයන් වහන්සේ වැඩ හිටියා භාග්‍යවතුන් වහන්සේ ළඟ. සාරිපුත්තයන් වහන්සේ වැළඳු පාත්‍රේ, සාරිපුත්තයන් වහන්සේ පොරවපු සංගල සිවුර ඔය දෙක ඔච්චර තිබ්බි වස්තුවට. සංගල සිවුරයි පාත්‍රේ අරගෙන භික්ෂුන් වහන්සේලා වැඩියා. වැඩිලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තිබ්බා කියලා කිව්ව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම සේනාධිපති අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සම්පත් කිව්වා. මෙච්චරයි කිව්ව තියෙන්නේ. සංගල සිවුරයි පාත්‍රේ උන්වහන්සේ පිරිනුවන් පෑවා කිව්වා. එතකොට ආනන්දයන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පෑවා කියන වචන ඇහෙනකොට මගේ පපුව හිර වුණා කිව්වා. මට හිතාගන්න බෑ මම දැන් මොකද්ද කරන්න කියලා. මට දිසා පේන්නේ නැතුව ගියා කිව්වා. ඒකට මහා කාරුණිකයන් වහන්සේ අපි ආනන්දයන් වහන්සේගේ සිහි උපද්ද වුණු ආනන්ද එහෙම කියන්න එපා. ඔබේ ශීලයත් අරගෙනද පිරිනුවන් පෑවේ සාරිපුත්ත? ඔබේ සමාධියත් අරන් ගියාද? ඔබේ ප්‍රඥාව අරන් ගියාද? ඒ තමා පිහිට කරගන්න එක වෙනස් කරගන්න එපා කියලා කියන්නේ. තමා තමාව පිහිට කරගන්න එක තුළ ඔබ ඉන්න කියනවා. කලබල වෙන්න එපා කියනවා. ඒ ශාස්ත්‍රෘත්වය ඒක තමයි. ඒක තමයි නායකත්වය. ඒක තමයි පිළිසර. එක දවසක් ඒ සිද්ධිය වෙලා කිට්ටුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දැන් ඒ වෙද්දී සාරිපුත්තයන් වහන්සේ පිරිනුවන් පාලා මහා මොග්ගල්ලාණන් වහන්සේත් පිරිනුවන් පාලා දැන් සංඝයා වැඩ ඉන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාණ රහතන් වහන්සේලා පිටින් නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස දිහා බලලා කියනවා මහණෙනි සංඝයා හිස් වගේ මට තේරෙනවා. යම් තැනක සාරිපුත්ත මොග්ගල්ලාණන් වැඩ සිටිනවාද මට ඒ පැත්ත ලুকু එළියක් පේනවා. මට ඒ පැත්ත බලන්න දෙයක් නැහැ කියනවා. යම් තැනක සාරිපුත්ත මොග්ගල්ලාන නැද්ද? ඒ පැත්තම හිස් කියනවා. ඉතින් ඒ සාරිපුත්තයන් වහන්සේ පඤ්ඤා පාරමීන් පත්තු ප්‍රඥා පාරමිතාවෙහි මුදුන්පත් මහා බුද්ධි, මහා බුද්ධිය ඇති මහා මති, මහා ප්‍රඥාව ඇති අජලෝ ජඩ නැති. සාමාන්‍යයෙන් අපි විවහාර තියෙනව නේද ජඩය කියලා කියනවා. මොකද ජඩය කියන එකේ තේරුම මොකද්ද? ජඩය කියලා කියන්නේ වැඩෙන්නේ නැති මුලට කියන නමක්. එතකොට අජල ඒ කියන්නේ වැඩෙන්නේ නැති මුල තියෙන කෙනෙක් නෙමෙයි, වැඩෙන මුල තියෙන කෙනෙක්. ජඩ කියලා කියන්නේ මුල විතරයි. සාමාන්‍යයෙන් ගස්වල මුල් වලට කියන නම තමයි ජඩ. මහ ප්‍රණලයන්න ඒක ශබ්ද කරනවාල කියලා. ජඩ කියලා ශබ්ද කරන්නේ. එතකොට ඒ අපිට උච්චාරණ පුරුදු නැහැ නේ, මේ රටේ උච්චාරණ නැහැ. එතකොට අජලෝ කියලා කියන්නේ ඒ ජඩ නැති. ඒ කියන්නේ ප්‍රകൃතියෙන් ඉන්නවන්න මිනිස්සු දිනු නැති එයාට කියන නම තමයි ජඩ. ඒ බඳු කෙනෙක්, ඒ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ ජඩ නැති කෙනෙක්, ජඩ සමානු මෝඩ නැති කෙනෙක්, මෝඩෙක් වගේ ඉන්නවා කියනවා. සාරිපුත්තයන් වහන්සේ කියන ඉස්සරහට කියන ප්‍රඥා පාරමිතාවෙන් කෙල පෙමිනි මහා බුද්ධි මහා මති කෙනෙක් කිසිවක් දන්නේ නැහැ වගේ ඉන්නවා කියන. සදා චරති නිබ්බුතු හැමතිස්සෙම නිවුණු හිතින් වාසය කරනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ වදාලා පරිචින්නෝ මයා සත්තා මවිසිං ශාස්ත්‍රුන් වහන්සේව හොඳින් ආශ්‍රය කළා, ඇසුරු කළා. කතම් බුද්දස්ස ශාසන කොදින් ඇසුරු කළා කියලා කියන්නේ ධර්මයේ පුරුදු කරාට කියන විදියක්. හැබැයි ඒ විවහාරය අදත් ලෝකේ තියෙනවා. දැන් කෙනෙක් ගිහිලා නරක වුණා හොඳට ආශ්‍රය කළා ආව නේද කියලා හවනේ. නරක වුණාම අපි ඒක කියන්නේ. දැන් මේක හොඳට ඒක කියන්නේ. පරිචින්නෝ මයා සත්තා ශාස්ත්‍රුන් වහන්සේ මං හොඳින් ආශ්‍රය කළා. කතම් බුද්දස්ස ශාසන භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මා විසින් කරන ලද්දේය. ඕහිතෝ ගරුකු බහරු, ගරු බහරේ බැහැර කළා. ඒකිවි කෙලි සයින් කළා. භව නෙති සමූහත භවයට පුද්ගලයාව බැඳ දම්මන හිර කරන භව රැහැන් මුලින්ම සිදල දැම්. ඊරවසි සාරිපුත්තයන් වහන්සේ වදාලා සම්පාදේ තප්ප මාදේන. බුදුරජාණන් වහන්සේ වදාළ එකමයි කියන්නේ අප්පමාදේන සම්පාදේත කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්තයන් වහන්සේ වදාරන සම්පාදේත අප්පමාදේන අප්‍රමාදීව කටයුතු කරන්න. ඒසා මේ අනුශාසනී මාගේ අනුශාසනාව යයි දැන් අපි පුරුදු වෙලා තියෙන අනුශාසනා සිංහලෙන් කියන්නේ නේ. ඒක පාලියෙන් කියන්නේ අනුශාසනී. හන්දාහං පරිනිබ්බිසං විමුක්තෝ මේ සබ්බදී මම මේ ලෝකේ සෑම දෙයකින්ම නිදහස් වුණා. මම දැන් පිරිනිවන් පාන්න යන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාවදාලා. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ ගාථා තමයි අපි මෙතෙක් වෙලා මේ ශ්‍රවණය කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උතුම් ගාථා තමයි අපි මේ ශ්‍රවණය කළේ. එතකොට මේ ගාථා වලින් අපිට සාරිපුත්තයන් වහන්සේ යම් කිසි ප්‍රමාණයකට අඳුනගන්න ලැබුණා. උන්වහන්සේ කාන්තියම නිකෙලෙස්. එතට සාරිපුත්තයන් වහන්සේගේ චරිතයේ බිහුණි මොකින්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්. සේල බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේ කවුද? බ්‍රාහ්මණ සේල, මමත් රජෙක් කියනවා. රජෙකුගේ විස්තර කියනවනේ. ඒ පරිපූර්ණ කායෝ සුරුචි ඔන්නම තියෙන ලස්සනට වචනකු. සේල බ්‍රාහ්මණ භාග්‍යතුන් වහන්සේ අමතන අවස්ථාව අන්න ඒකෙදී සාරිපුත්තයන් වහන්සේ බුදුරජාන් වහන්සේ හඳුන්වා දෙන්නේ සාරිපුත්තයන් වහන්සේව කවුරු හැටියටද? ඔව්, මහා ධර්ම සේනාධිපති කෙනෙක් හැටියට තමයි ඒ සේල සූත්‍රයේ හඳුන්වා දෙන්නේ. ඒක මේ සේල මහරහතන් වහන්සේ පස්සේ ඒ සේල මහරහතන් වහන්සේ ඒක විස්තර කරනවා හරි ලස්සනට. ඒක කියනවා රාජෝ හමස්මි සේල ධම්ම රාජා අනුත්තරු. භාග්‍යතුන් වහන්සේ සේල බ්‍රාහ්මණයට කියනවා, සේල මම අනුත්තර වූ ධර්ම රාජන්. ධම්මේන චක්කං වත්තේමි ධර්මයෙන් තමයි මේ චක්‍රය කරකවන්නේ. චක්කං අප්පතිවත්ති හැබැයි කරකවන චක්‍රය වෙන කෙනෙකුට කරකවන්න බෑ කියනවා ආපස්සට. එතකොට බුදුරජාණන් වහන්සේකින් අහනවා සම්බුද්ධෝ පටිජානාති ධම්මරාජා අනුත්තරෝ ධර්මරාජ අනුත්තරෝ සම්බුද්ධ කියලා ඔබ වහන්සේ ප්‍රතිඥා දෙනවා. ධම්මේන චක්කං වත්තේමි ඉති භාසසි ගෞතම ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ කියනවා ධර්මෙන් මේ චක්‍රේ කරකවනොයි කියලා. කෝනු සේනාපති භූතු භවතුන් වහන්සේගේ සේනපති කවරහුද? ශ්‍රාවකෝ සත්තු අන්වයෝ ශාස්ත්‍රන් වහන්සේ අනුව යන ශ්‍රාවකයා කවුද? කෝතේ මං අනුවත්තේති ධම්ම චක්කම් පවතිතන් උපහන්සේ මේ කරකවන ධර්ම චක්‍රේ ඒ විදිහට කරකවන තව කෙනෙක් ඉන්නවාද? මයා පවත්තිතන් චක්කං ධම්ම චක්කං අනුත්තරං මා විසින් ප්‍රවර්තනය කරනු ලබන අනුත්තර වූ ධර්ම චක්‍රය සාරිපුත්තු අනුවත්තේති අනුජාතෝ තථාගතං තථාගත අනුජාත වූ සාරිපුත්‍රයන් තමයි මේ ධර්ම චක්‍රේ පවත්වනු ලබන්නේ. ඉතින් මේ උතුම් සාරිපුත්‍රයන් වහන්සේගේ උතුම් ජීවිතය දිහා බැලුවාම ඒ විදිහේ රහතන් වහන්සේලාගේ සෑහෙන්න විස්තර මේ තේර ගාථාවල තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල බුද්ධ ධම්ම සංඝ කියලා රත්න තුනක් තියෙනවා. එතකොට මේ බුද්ධ රත්නය මේ ලෝකයට එළිය කරපු ලෝකෙ එළිය දුන්න සුවිශේෂ මාණික්කයක්. බුද්ධ රත්නය ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? යංකින්ච විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පණීතං නනෝ සමං අති තථාගතේන. යම් කිසි ප්‍රණීත වූ රත්නයක් මෙලව හෝ පරලව හෝ ස්වර්ගයක හෝ ඇද්ද නනෝ සමං අති තථාගතේන, තථාගතයන් වහන්සේ හා සමාන රත්නයක් මාණික්කයක් මේ ලෝකේ නැහැ කියන. ඉදම් බුද්ධේ රත්නම් පණිතා, එක තමයි කියන බුද්ධ රත්නිය ඇති ශ්‍රේෂ්ඨ භාවය. ඒ වගේම තමයි ධර්ම රත්නය, ධර්ම රත්නයත් ඒ වගේ. ඒ වගේ තමයි සංඝ රත්නේ, සංඝ රත්නේ හඳුනා ගන්න තමයි මේ අපි මේවා කියවන්නේ. මේවා කියවුවට පස්සේ සංඝ රත්නේ කියලා අපිට හරි පැහැදීමක්. එතකොට අපි ත්‍රිවිධ රත්නේ සරණ යනකොට අපි පැහැදීමෙන් හිටුව තමයි ත්‍රිවිධ රත්නේ සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කරුණ සහිතව සිත පහදවාගෙන. ධර්ම රත්නේ සරණ යන්නේ කරුණ සහිතව සිත පහදවාගෙන. සංඝ රත්නේ සරණ යන්නේ කරුණ සහිතව සිත පහදවාගෙන. ඒකට හරි උදව්වක් මේ තීර ගාථා, තේරී ගාථා. ඒ හැම එකකින්ම අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන සිහි කරගන්න හරියට උදව් උපකාර. ඒ නිසා අපි ඒ ශ්‍රාවක සංඝ රත්නයට නමස්කාර කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙතං ලෝකස්සාති.